අද දින මධ්‍යම රාත්‍රියේ පසුව මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් වෙනවා. මේ අනුව කිසිදු ආකාරයක මැතිවරණ ප්‍රචාරණයක් සිදු කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අවසරලත් පක්ෂ කාර්යාල පමණක් පවත්වාගෙන යා හැකි වෙනවා. පොලිස් අසම්වල ජංගම සංචාර, යතුරුපැදි සංචාර ආදිය යොදවා තිබෙනවා. මැතිවරණ නීතිය උල්ලංඝනය කරන අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම දිගින් දිගටම සිදු කරනවා. එවැගේම අපේක්ෂකයන්ගෙන්, එවැගේම ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා මැතිවරණය සාමකාමීව සාධාරණව පැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ඒ පොලිස් ස්ථාන වෙත ලබා දෙන ලෙසට.